අපේ ස්වාමීන් වහන්සේත් ගෙනාව යෝජනාවක්. ඒක හොඳ යෝජනාවක්. දහම් පාසල් යාම සඳහා ඉරිදා උදේවරුව නිදහස් කළ යුතුයි කියලා. නමුත් එකම දේ ප්‍රශ්නයක් තියෙන්නේ අපේ පාසල් පද්ධතිය තුළ හරියාකාරව සියලු ගුරුවරුන් සිටින්න ඕනේ. ඒ දරුවන්ට ඉගැන්වීමේ සියලු විෂයන් හරියාකාරව ඉගෙනීමේ පදනම අපි මූලිකව හදන්න ඕනේ. ඒ නිසායි අපේ ස්වාමීන් වහන්සේ මට අපිට පොඩි කාලයක් දෙන්න මේක අපි ඉක්මනින් හදන්න ඉන්නවා.